මේ ලෝකේ පවතින හැම දෙය තුළම මේ සත්‍ය අපිට පෙනිලා නැහැ. මේ නාම රූපයි අපි දැකලා තියෙන නාම රූප මේ ලෝකේ ඇත්ත එකක් නෙමෙයි. මේ නාම රූප වල තියෙන සතර මා භූතත් ඇත්ත එකක් නෙමෙයි. මේ හැම දෙම නැහැ. මේ ලෝකේ මොකවත් පවතින්නේ නැහැ කියන එක තමයි ඇත්ත. දැන් අපි ඉස්සෙල්ලාම පුරුදු කළා ડોක්ටර් මේ හැම දෙම නාම රූප වලින් දකින්න කියලා. දැන් නාම රූප වලින් අපි දකින්නේ සතර මා භූත වලින් දැක්කා ඊට පස්සේ. සතර මා භූත වලින් දැක්කම දැන් සතර මා භූතය ඉන්නවා කියලා කියන දැන් නාම රූපත් ඉන්නවා කියලා අපි පිළිගන්නවා නේද? නැ සතර මා භූතයක් මේ ලෝකේ නැ කිසිම දෙයක් මේ ලෝකේ නැ කියන එක දකින්න ඕනේ. සතර මා භූත වලින් දැක්කට ප්‍රශ්න විසඳන්නේ නැයි සතර මා භූත ඉන්නවා කියලා පිළිගන්නවා කියන්නේ නාම රූප පිළිගන්නවා. නාම රූප පිළිගන්නවා කියලා කියන ලෝභ දේශ මොහොතය පිළිගන්නවා. ඒ කියන්නේ යාගේ තවම ප්‍රශ්න විසඳිලා නැ අර කියන ප්‍රශ්නේ විසඳෙන්න. ඒකට අදාළ අවබෝධයක් තමයි මේ දීලා තින්නේ. ප්‍රශ්නෙට උත්තරේ තාම දීලා නැහැ. මේ ලෝකේ මොකවත් නැහැ කියන අවබෝධයට එන්න ඕනේ. නැති කාලේ මේ ඔක්කොම ඇති වුණා. දැන් මේ කියන්නේ සියලුම උපකරණ ටිකයි බාන ටිකයි ගත්තම ડોක්ටර් දැන් අවුරුදු 20කට කලින් මේ ඔක්කොම තිබුණාද? නෑ. මොකවන්නේ? ඒ කාලේ තිබිච්ච ටික දැන් නැහැ. දැන් තියෙන ටික ඊට වඩා තාක්ෂණය වැඩි ටික ඒ ටික නැහැ. ඒවා තියෙන කාලේ මේව නැහැ. මේවා තියෙන කාලේ ඒවා නැහැ. ඒ කියන්නේ තව කණ්ඩායමක් එනකොට මේ කණ්ඩායම නැති වෙනවා කියන එක නේද? මේක දැක්කම ડોක්ටර් මේ ප්‍රශ්නේ විසඳෙනවානේ. අඹ කියලා කියන්නේ බම්බයක් විතරස තියෙන කයක අඹගේ දෙ කියලා කියන්නේ සෝවන් සකෘදාගාමි අනාගාමි අරියක් තියෙන ඵල හතරක ඵලයක් ඒක අඹගේ දෙය. හැබැයි අපි ඵලේ නෙලන්න හදන්නේ මේ ඡායාවෙ. ඡායාවෙන් අල්ලන්න බෑ ගලන්න බෑ. එහෙනම් අපි නිවැරදි අඹගේ දෙය භෞතිකව හල්ලලා කඩන්න ඕනේ. එහෙනම් මේ අවබෝධය නිවැරදි වෙන්න ඕනේ. ඒ ප්‍රත්‍යක්ෂ ඥානය නිවැරදි වෙන්න ඕනේ. ඡායාවෙන් ගන්න බෑ. දැන් බණ කනකොට යම පැටේනවනේ ලොක්ක. දැන් අපිට තේරෙන්නේ නැද මං සම්මාවට පැමිණියා. හරි. හැමදේම මේ විදිහට පේනවා. ඒක ඇත්තටම අම්බෙච්ච ඵලයක් නම් කම්පාවක් ඇති වුණාම අමතක වෙන්නේ ඇයි? ප්‍රශ්නයක් ඇති වෙනකොට අමතක වෙන්නේ ඇයි? ඒ කියන්නේ ඒක ඡායාවෙන් ගත්ත අඹ ගෙඩියක්. ඇත්ත අඹ ගෙඩියක් නෙමෙයි. ඇත්ත අඹ ගෙඩිය කැඩුවාම අඹ ගෙඩිය අතේ තියෙනවා. කෑවම බඩ පිරෙනවා. කුසගින්න නිවෙනවා. කෙලස් ගින්න නිවෙනවා. ඒ කාලේ එහෙම අදහස් තිබුණා ડોක්ටර්ට. දැන් ටිකක් අපට වැටෙනවා. අනිත් අයට වඩා අපි ටිකක් ඉදිරියෙන් ඉන්නේ. අපට ටිකක් තේරෙනවා අනිත් අයට වඩා. එහෙම එක එක අඹ ගෙඩි තිබුණා. හැබැයි පස්සේ අර සිතිවිලි අත්තරගෙන අත්තරගෙන යනකොට තමයි තේරුනේ මේ ඒ අඹ ගෙඩි තිබිලා නැහැ. තිබුණා වාගේ එකක් තිබිලා තියෙන නෑ. ඇත්ත අඹ ගෙඩි නෙමෙයි. ඇත්ත අඹ ගෙඩි කියලා කියන්නේ අර වතුරෙන් පේන එකෙන්වත් කණ්ණාඩියෙන් පේන අඹ ගෙඩියවත් නෙමෙයි. ගයේ නැගලා ගෙඩිය උඹලා තෝරා මේක පැච් එක. ඕම කඩලා හතට ගන්න එක තමයි ඔරිජිනල් එක. ඒක Taman තොලමයි තියෙන්නේ. කයේමයි තියෙන්නේ. ඒ පළ හතරම ඇතුලේ තියෙන්නේ. ඒක අඳුනාගෙන කඩලා ගන්න ඕනේ. හැබැයි මේ නාම රූප දැකලා බලන්න මේ ගා අනිත්‍යයි. ඇයි අනිත්‍ය කිව්වේ? පොල් ගෙඩි එකක්වත් නැහැ. කනාටු වෙලා අනිත්‍යයි. පොල් ගෙඩි තියෙන ගාක් බලලා කවදාවත් ඒක කියන්නේ නැහැ. දැක්කම 25 පුත ගෙඩි දැම්ම එකම හුතට පීදිලා. එතකොට අනිත්‍ය දැක්කේ නැහැ. නියමට පීදිලා මේක පොර නියමට දාලා තිනා. දැන් අනිත්‍ය කතාවල මොකක්ද නැහැ. දැන් මේක දැක්කම කලකිරෙනවා. පොලුත් නැහැ, කුරුම්බ ගෙඩියකුත් නැහැ. දැන් මේකට බයින් දෙන්න. අර බණින් එකක් තමයි කරන්නේ අනිත්‍යයි කියලා. ධර්මයක් නෙමෙයි කියන්නේ. තරහ විභාග බොන්න ගෙඩියක් නෙන්න බයින අනිත්‍ය ගහක් වරන්දක වැඩක් නැහැ. ඔක්කොම මේ ලෝකේම තමයි තරහ. අරක දැක්කම නියමට තව හොඳට පීඩිත එක තියෙනවා. මේක නම් වටිනවා. දැන් අනිත්‍ය කතාව මොකවත් නැහැ. එහෙනම් මේ ලෝකේ හැමදාම ડોක්ටර් මේ අපි එළියෙන් තමයි ඵලේ අරන් තින්නේ. සෝවාන් ඵලේ අරන් තින්නේ එළියෙන්. අනිත්‍යම් පේනවනේ. ලස්සන කාන්තාවක් දැක්කම අනිත්‍යයි. ඇයි අර කිරියම්මට කියන්න තිබුණානේ. කිරියම්මට ඒක ආවේ නැහැ. මෙයාව දැක්කම මට රාගය ඇති වෙනවා. ඒ රාගෙට මම මේ කැමති නැහැ. බයිනවා. අනිත්‍යයි කියලා යට බයිනවා. එහෙම බන්නා මරියනවාද? එහෙම හරියන්නේ නැහැ. එහෙනම් මේ ලෝකයේ මේ සෝවාන් ඵලේ අපි අරන් තින්නේ එළියේ. ඡායාවෙන් අරන් තින්නේ. සකු르දාගාමි ඵලය අරන් තින එළියෙන් ඡායාවෙන් මේ නාම රූප වලින් අරන් තින සකු르දාම අනාගාමි ඵලය ඇතේ මරන් තින්නේ සමහර අය මේක ඔක්කොම බල්ලා කියනවා පුද්ගලයක් නැති නිසා මේ ලෝකේ මොකවත් නැ දැන් එයා රාත් ඵලෙත් අරන් තින අර ඡායාවෙන් එයා රාත්ේ හැබැයි කවුරු හරි දැක්කම කියනවා මේ අර උපාසක මාත්‍යන පොසත් එක්කින කියාට කියලා අර අත්තිවාරම කපා ගන්න පුළුවන් සිමින්ති ටික දැන් මේකින ප්‍රත්‍යගන්න මේ ලෝභය ආවේයි ඒ කියන්නේ ඇත්ත ඵලෙ නෙමෙයි අරන් තින්නේ ඡායාවෙන් අරන් තියෙන්නේ. ගාක් යටට ගින් තිබ්බාම ඔක පේනවා. දැන් ගා කියලා කියන්නේ මේක. මේක යටට තියනවා කියලා කියන්නේ මෙයාට බණ ටික දෙනවා. කමටන් ටික දුන්නා. දැන් කමටන් ටික දුන්නාම වතුර එක දුන්නානේ. දැන් අපි කියනවා මේකෙන් බලන්න විනිවිදව අඹ පේනවද? ඔව් පේනවා. එහෙනම් දැක්කනේ මේක ඇත්ත නෙමෙයි. මේක රණුව මේ තමයි ඇත්ත තියෙන්නේ. එහෙනම් මේකකින් කඩා ගන්න. වඩලා පුරුදු කළා මේක තුලින් ගන්න කියලා කියන්නේ. අපි මොකද කරන්නේ? දැක්කනේ, දැක්ක තුනෙන් අඹ ගෙඩිය ගන්නවා. කන්නාඩියක් දුන්නා. කන්නාඩියෙන් බැලුවම අඹ ගෙඩිය පේනවා. අර ලක්ෂණ අඹ ගෙඩිය කියලා ගත්තා. නෑ. එහෙනම් අපි සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරියත් අරන් තින්නේ මේ ඡායාවෙන් එළියෙන් අරන් තින්නේ නාම රූප වලින් ගන්න තින්නේ ඇතුලේ. ඒකට මාර්ගය තමයි කමඨාන්නේ තියෙන්නේ. හැමදේම සම්මාවෙන් දකින්නට ඕනේ. නිවැරදි සම්මාවෙන් දකිනකොට ඒක වෙනවා. සම්මාව තියෙන්නේ Taman තුලනේ. හැම දෙයක් තුළම Taman ඒක වඩනකොට ඒක තුළින් ඒ කියන හබගෙඩිය තමයි වෙනවා. අපි බාහිරව කෙනෙක් හදලා ඒක තුළ තියෙන ලෝභ දේශ මොහ තේරුම් අරගෙන ඉතිපසයක නිරෝධ කරන්න හදනවා. ඇත්තටම දැන් ළමයෙක් හදලා ඒ ළමයා වැරදි ලෙස හදලා ලොකු වුණාම ඔය පොලිසියට අල්ලලා දෙන එකද හොඳ? අදන් නැතු ඉන්න එකද හොඳ? මේ පුංචි දේ අපිට වැටෙයිලා නැහැ. එහෙනම් අපි කෙලස් ටික හදලා නිරෝධ කරන්න කමටම් වදනවා. තුවාල කරලා බැටරියෙන් දානවා වගේ වැඩක්. හොඳම දේ තුවාල නොකර හිඳීම. හැමතේම කර්මයක් වශයෙන් දකින්නවා අපි. හැමතේම හේතුඵල ධර්මයක් වශයෙන් දකින්නවා. දැන් හේතුඵල ධර්මයක් වශයෙන් දකින්නවා කියලා කියන්නේ එතන ඒක තියෙනවයි කියලා එයා පිළිගන්නවනේ. ප්‍රශ්නෙ විසඳිලා නැහැ. හැබැයි මොකවත් නොකර පුදුජන කෙනාව ආර්ය මාර්ගයට ගේන්න පියවරෙන් පියවර ගන්න එපාය. ඒකට දාන උපක්‍රමයක් ඒක. හේතුඵල ධර්මෙන් දකින්න කෙනා. දැන් එයා රාගෙන් ලෝභයෙන් ද්වේෂයෙන් දකපු කෙනා. දැන් ටික පියවරක් ඉහළට ඇවිල්ලානේ. හේතුඵල ධර්මෙන් දකින්න දැන්. මේ ඔක්කොම ඵල හේතුව නිසා හටගත්තේ කියලා එයාගේ අවබෝධය පොඩ්ඩක් උඩට එනවා. නැවත යට කියන අපි කර්මානුරූපිය දකින්න. ඔව් හැමදේම කර්මයට අනුව ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය ස්වභාවයක් ඇති වෙනවා, පවතිනවා, දිරණය වෙනවා, දිරාපත් වෙනවා, නැති වෙලා යනවා. මිනිසුත් එහෙම තමයි ඉපදෙනවා, ජීවත් වෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේක තමයි රටාව. මේක හැමතිස්සෙම දකින්න ඔයා. දැන් ඉස්සර කාලේ ලෝභ දේශ මොහෙන් දකපු කෙනා දැන් කර්මානුරූපිය දකින්නයි කියන්නේ එක පියවරක් උඩට ඇවිල්ලා නැහැ. එහෙනම් අර පුදුජන කෙනාව මේ සසරෙන් නිදහස් කරන්නට දෙන කූණුවක් මේක. ඊළඟට අපි කියන හැමදේම සතර මා භූත වලින් දකින්න. දැන් සතර මා භූත වලින් දකින්නයි කියලා කියන්නේ යා තාම නාම රූපනේ දකින්නේ. ඒකේ තියෙන වටිනාකම්නේ දකින්නේ. සතර මා භූත වල නිර්මාණ දකින්නවා කියන්නේ එයා තාම ලෝභ දේශ මොහ නැති කරලා නැහැ. හැබැයි අර ලෝභයෙන් විතරක් දැකපු එක, ද්වේෂයෙන් විතරක් දැකපු එක, රාගයෙන් විතරක් දැකපු එක අර සතර මා භූතියට ගෙනාවා. ටිකක් වෙනස් කළා. එක අන්දියකට වගේ නැත්නම් තව අන්දියකින් නැලා හිටවුවා. හැබැයි මේ අන්දියට ගෙනාවේ අන්දි වෙනස් වෙනවා අනාගතේ. එන්න එක අන්දියකවත් ඉන්න බලාපොරොත්තු වෙන්න එපා කියන මානසිකත්වය හදන්න මිසක් නැත්නම් අන්දියෙන් ගියව නිදාස් කරන්න නෙමෙයි. අන්දියෙන් නිදාස් කරන්න බෑ. සම්මාව කියන්නේ තන්දියක්. එහෙනම් මේ සෑම තැනම යට ඉන්න තැනක් තියෙනවා. දැන් මිත්‍යාවෙන් අපි අයින් කරන්න හදනවා. මිත්‍යාවෙන් ඩොක්ටර්ව අපි අයින් කරන්න හදනවා. කොහොමද අයින් කරන්න හදන්නේ? සම්මාවට. දැන් සම්මාව දිට්ඨිය නෙමෙයිද? සම්මා දිට්ඨිය. එතකොට දැන් අපි දිට්ඨියක් දෙන්න මේ යන්නේ. හැබැයි දිට්ඨියක් දෙන්න යනකොට අපි අර දිට්ඨියෙන් ඇයි ගලවන්නේ? ඒ දිට්ඨිය තියෙන තාක්කල් මේ දිට්ඨිය ගෙන්න බෑ. අර අන්දිය ඉන්න තාක්කල් මේ අන්දිය දින්න බෑ. එහෙනම් ඒ අන්දිය ගලවන්නේ තවත් අන්දියක තියන්න මිසක් එයාව නිදාස් කරන්න නෙමෙයි. එයාව නිදාස් කරන්නේ නෑ අපි. දිට්ඨිය ගලවලා තවත් දිට්ඨියක් දෙනවා. ප්‍රශ්නයක් අයින් කළා තවත් ප්‍රශ්නයක් දෙනවා. මොකද්ද? එදා කොහොමද බැලුවේ? රාගෙන් බැලුවා ආන්දරෝ. දැන් ද්වේෂෙන් බැලුවා. දැන් ලෝභෙන් බැලුවා. එහෙනම් අද ඉඳලා බලන්න මේ හැමදේම සතර මා භූත වශයෙන්. දැන් යාට බලන එක නවත්වුවද නෑ. ඒ බලන කාරණා වෙනස්ක නෑ. ඒ කාන්තාවම බලන්න කියනවා. ඒ රූපම බලන්න කියනවා. ඒවම ගණදෙන කරන්න කියනවා. හැබැයි අර පොඩ්ඩක් වෙනස් කළා. එයාව අපි වෙනස් කරන්නේ නෑ. එයාට ඒකම තමයි දෙන්නේ. ටිකක් වෙනස් කරලා දෙනවා. බලනකොට ඒකම තමයි කරන්නේ. ඒ විදිහට මේ සතර මා භූත වලින් බැලුවාම මේ සතර මා භූත වල තියෙන ඒ නාම රූප නම් ඒ ලෝභ දේශ මොහ නම් දැන් එයා නිදාස් වෙලාද නෑ. හැබැයි නිදාසෙන්න පොඩි වෙනසක් වෙලා තියෙනවා. දැන් සතර මා භූතත් මේ ලෝකේ නැහැ. ඒකත් අනුලකතුව මොකවත් නැහැ. මොකවත් නැහැ කියන එක තුල තමයි ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක දැක්කම දැන් එයාට සාපේක්ෂව මාර් තියනවාද? නැහැ. එහෙනම් ප්‍රශ්නයක් තියනවාද? තිබුණත් නැප දැන් එයා නිදාස් වෙලා. දැන් නිදාස් වෙලා. හැබැයි එතන දෙන්න බෑකපටයි අරවා එයා තියනවායි කියලා හිතාන ඉන්නවනේ. මට භාර්යාවක් ඇත, දරුවෝ ඇත, රස්සාවක් ඇත, වත්කම් ඇත. මට මේ වගේ සමාජයේ පිළිගැනීමක් ඇත කියලා එකක් කියන්න ඉන්නවා. අර පුතුජනයා කියන පුත්තාමත්ටි ධනම්මත්ටි ඉතිබාලෝ කියන්නේ මට මේවා ඇත මේවා ඇත කියලා එයා කියන ලොක්කම. අනේ මේක කොළුවේ තේටි ගලවන්න තමයි අර පුණුව දෙන්නේ. දැන් මේ ලෝකේ ඇත්තම ડોක්ටර් මොනවද තියෙන්නේ? දැන් වෛද්‍යවරයෙක්ගෙන් අපි අහනවා කය ඇතුලේ මොනවද තියෙන්නේ? ලන්ස් තියෙනවා. පැන්ක්‍රියාස් තියෙනවා. කිඩ්නි තියෙනවා. තව මොනවද තියෙන්නේ? බඩවැල් තියෙනවා. තව මේ අපිට මේ තවත් එක එක ඕගන් අරවා මේවා ගන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා කියලා එයාලා ඩයිස්ට්‍රොක් දෙනවා. ડોක්ටර් එතකොට මේ ඔක්කොම ඇදිලා තින්නේ මොනවා? මේ ඔක්කොම ඇදිලා තින්නේ සෙල් වලින්. එතකොට ඇත්තට මේ කය සම්පූර්ණ සෙල් නැතිනේ. එතද මේ කියපු දෙ නෑ ඒවා එකතුණාම ඇදෙන ඒවා. එතකොට මේ හැමතැනම තියෙන සෛල සම්පූර්ණ ඉසමුදින යට දක්වාම තියෙන සෛල. හැබැයි මේ සෛල ඒක රාසියනකොට එක එක ඒවා ඇදිලා තියෙනවා. හැබැයි ඇදිලා තින්නේ ඇත්තද? නෑ. සෛල තමයි ඇත්ත. හැබැයි ඒක පිළිගන්නේ නෑ. සමහර කට්ටියකින් ඇවිල්ලා කියනවා ડોක්ටර් බඩ හරියට සැක්කුමයි ડોක්ටර්. අනේ මේන්න එපා. මම ඇත් ડોක්ටර් කෙනෙක්. මම ඇස් සම්බන්ධයෙන් තියෙන්නේ මේන්න එපා බඩ සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා. ඇසෙත් තියෙන එකම සෛල නම් බඩේ තියෙන එකම සෛල නම් ක්‍රෝමොසෝම් 46 නම් තියෙන්නේ જોડી 23 නම් ඒකේ තියෙන DNA RNA එක විදියට නම් ඒකේ ඇති වෙන කිමිකල් ಜಾති ඔක්කොම එකම ස්ට්‍රක්චර් එක නම් ඒකේ තියෙන දෝෂ නිර්දෝෂය කරන්න තියෙන එකම වෙදකම නම් ඇස දන්න කෙනා බඩක් දන්නවා බඩ දන්න කෙනා පපුවක් දන්නවා ඇයි ඔක්කොම තියෙන එකම සෛල එකම DNA RNA එකම කිමිකල් එක එකම ස්ට්‍රක්චර් එක එහෙනම් ඒක තුල තියෙන යම්කිසි ක්‍රියාකාරීත්වය වෙනසක් තියෙනවා ඒක වෙනස් කරන්න යදන්නේ ඒ කියන්නේ ඇස දන්නවයි කියලා කියන කෙනා ඇස දන්නේ නැහැ. කන දන්නවයි කියලා කෙනා කන දන්නේත් නැහැ. ඇයි? එයා කනයි දන්නේ. ඒක තුල තියෙන සෛලිය හඳුනගෙන නැහැ. එක සෛලයකට වෙදකම් කරන්න මේ ලෝකේ කවුද දක්ෂ වෙන්නේ? එයා සර්වාංග ලෙදෙක්. සර්වාංග වෙදෙක්. හේතුව සේරම සෛල ටිකේ හඳුනනවා. ඇයි? එකක් හඳුනනවා නම් එකක් නිරෝගීමත් කරන්න දන්නවා නම් එකක තියෙන ප්‍රශ්න නිවැරදි කරන්න එයා දක්ෂ නම් සේරම සෛල නිවැරදි කරන්න යදක්සයි එයාට අදවත අඥාස කියන ප්‍රශ්නයක් නැහැ. ඇයි? එයා දකින්නේ ඕගන් වශයෙන් නෙමෙයි. එයා දකින්නේ සෛලයක් වශයෙන්. මේ සෛලවල මොකද දෝෂය? මේක තියෙනවා මේක නිවැරදි කරන්න ඒ ඉන්ද්‍රිය නිරෝගිමත්. ඇසපෙන්නද ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් ඉන්න සෛලය මොකද? මේක තුඩ මොට්ට වෙලා. එහෙනම් මේක තුඩ හදන්න. මේකට මොකද අවශ්‍ය කිමිකල් එක? ඒක දුන්නා මේක. ඒ කියන්නේ අස්ති වේදකටත් ඇස් වේදකම් කරන්න පුළුවන්. ඇයි? එයා අස්ති වේදකම ඉගෙන ගත්තට එයා ඉගෙනගෙන තියෙන එක සෛලයක රෝගීභාවය නිරෝගී කරන්නේ කෙසේද කියන කාරණා විතරයි ඉගෙනගෙන තියෙන්නේ. එහෙනම් අපි මේ නාම රූප වලට නෙමෙයි වේදකම් කරන්නේ. ලෝභ දේශ මොහ වලට ඒවා ඕගන් ඒවා තිබිච්චාදෙන් අපි වේදකම් කරන්නේ මේ ලෝකෙ මොකවත් නැහැ කියන මානසිකත්වයට. නිරෝධගාමි නිත්‍යයට අපි වේදකම් කරන්නේ ඒ අසනීපේ ලෙඩේ සනීප වුණාම මේ කියන ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. හේතුව එයාට සාපේක්ෂව වේදකම් කරන්න ලෝභයක් දේශයක් මොකයක් නැහැ. තියෙන්නේ මොනවද? මොකවත් නැහැ කියන්න කියන එක පිළිගන්න මානසිකත්වේ නැහැ. ඒ ලෙඩේක විතර අපි බේත් දෙන්නේ. මොකවත් නැහැ කියන එක පිළිගන්නේ කවදද? එදාට මේ ප්‍රශ්න මොකවත් නැහැ. ඇයි? රාගය තියෙන ගෑණියකින් එපාය. ලෝභයක් ඇති වෙන්නේ මේ ලෝකේ ඩොලර් අරම තියෙන්න එපා වටිනාකම් බඩු මුට්ටු තියෙන්න එපා මොකවත් නැත්නම් ප්‍රශ්නයක් තියෙන්නේ කොහමද? හැබැයි මොකවත් නැහැ කියන එක පිළිගන්න මානසිකත්වය නැහැ. ඒ ලෙඩේට විතරයි අපි බේත් දෙන්නේ. ඒ වෙදකම විතරයි අපි කරන්නේ. දැන් ප්‍රශ්නේ පැහැදිලිද ડોක්ටර්? උපාසක මාත්‍යයට හරි ආහඬ කෙනෙක් හිටියා. දැන් මට ආහඬ කිසිම කෙනෙක් හිටියේ නැහැ. මම කොච්චර අසරණ වෙන්නද? උපාසක මාත්‍යර සතියකට මාසයකට සරි කමන්නේ ආහඬ කෙනෙක් ඉන්නවා. යා මාන්සියලාරි හොයාගෙන ගිහිල්ලා හම්බෙලාරි ආගන්න කෙනෙක් ඉන්නවා. ඒ ලෝකේ කිසිම කෙනෙක් කියන්නේ නැහැ මගේ ප්‍රශ්නට උත්තර දෙන්න. ඒවට උත්තර මමමයි හොයාගත්තේ. මගෙන්මයි මං ආගත්තේ. මේ ලෝකේ අපි ප්‍රශ්නයක් විසඳගන්න ඕනේ කියනකොටම ඒ ප්‍රශ්නේ අයිතිය අපට ලැබිලා ඉවරයි. ඒ ප්‍රශ්නේ අයිතිය තමයි අතරින්න තියෙන්නේ. ප්‍රශ්නේ මගේ නෙමෙයි. උත්තරේ ඒක තමයි. ඒ උත්තරේ ඒකමයි. ඒ පොඩ්ඩ තේරිලා නැහැ. දැන් මිනිස්සේ බයිනවා බයිනවා ගෙදර ගිය වෙනදලා කණක් ඇවිල්ලා ඉන්න නැහැ. කන කොටත් බයිනවා, තේ බොන කොටත් නිදාගන්න යනකම බයිනවා. දැන් මේකට උත්තරයක් හොයන්න ගියොත් වික්කසාද කරනවද? ගාලා එලවනවද? වැඩිහිටියෝ ගෙනල්ලා මේ විස්තරේ කියලා තරවටුව කවවාද දෙනවද? කොහේ හරි ආරන්නේ කියලා මාස දෙකක් තුනක් විවේකයෙන් ඉන්න. දැන් ඕම උත්තර හොයනවානේ. ඒ ප්‍රශ්නේ මගේ නෙමෙයි. එයාගේ කටයි රිදෙන්නේ ඒක. එයාගේ ප්‍රශ්නේ. ඒක මගේ ප්‍රශ්න නෙමෙයි. පාඩේ කාලවිල හොඳට ටී බලන් ඉන්න. ප්‍රශ්නේ මගේ නෙමෙයි. දැන් උත්තරේ අම්බෙලානේ. ඒකේ අයිතිකාරයා මම නෙමෙයි කියන මානසිකත්වය අදාගන්න දක්ස නැතුව අපි උත්තරේ හොයලා තිනා ලෝකයේ හැමතැනම ගේන්නේ. සමහර ප්‍රශ්න වලට ඒ වගේ සරල උත්තර තියෙනවා. උත්තරය දෙන්නේ. ඒක තමයි උත්තරේ. ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නේ. ඒක තමයි හොඳම විසඳුම. ඔව්. ඒ දුර්වලකම මගේ ශ්‍රාවකයෙකුට තිබුණා. එයා මේ ඒ තියෙන ප්‍රශ්නේ විස්තර මේ උත්තරේ හොයන්න හදනවා. සරල වෙන්නේ. මගේ ළඟ කැරිලා කියනවා ස්වාමීනි මේ මගේ කුටියට යන තැන ගලක් පින එක අයින් කළ දෙන්න. මං කකාගෙන් හරි උදව් වරන් බෑ ඒක හතර දිනකටත් ඔල්ලන්න බෑ ඒක ලොකුයි ඔබ වහන්සේ ඇවිල්ලා ඒක පොඩ්ඩක් මේ අයින් කළ දෙන්න. මං කල්පනා කරා මේ මිනිස්සයා දැන් මේ ඉල්ලන උදව්ව සාධාරණයි නමුත් ඒක ඒ ගැළපෙන්නේ නැහැ. මං කිව්වා හරි මං ඇවිල්ලා ඒක අයින් කළ දෙන්න. යා. ඊළඟ ගියා කිලෝමීටරයක් විතර ඈත. ඊළඟ මං කිව්වා මේ දැන් මේ ගල බාධක වෙන්නේ මෙතන යන නිසානේ. අර පැත්තෙන් යන්න. මෙතන යන්න උඩි. එතන යන්න. එතකොට දැන් මේක ප්‍රශ්න නැහැ. සිතේ සාමිනිය වහන්සේ මේ හොඳට මේ හැමදේම අවබෝධ කරයි කියලා කියන දියුණුවේ කියලා කියනවා මේ ගල ඔබ වහන්සේට අයින් කරන්න පුළුවන් කියලා අනිත් කට්ටියත් කියලා ඔබ වහන්සේ ගල අයින් කරනක බලන්නේ මට උමන මං කිය ඔබ ඔයාගේ ගල අයින් කළා ඔබ වහන්සේ ගල අයින් කළා මොකද්ද ගල මම මෙතනින්මයි යන්න ඕනේ මේ බාධකෙන් නැතුව යන්න ඕනේ කියලා ගලක් තිබුණනේ ඒ ගල තමයි අයින් කළේ මේ පැත්තෙන් යන්න කියලා ඒ ගල අයින් කළා ඉවරයි මේ වෙනකොට ඒක තමයි ඉර්ධිය එනම් මේ ලෝකේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා අපි ඒ විදියටම විසඳෙන්න ඕනේ කියලා හින්නෝ ඒක විසඳෙන්නේ නැහැ. ඇයි වෙනත් විසඳුමක් ප්‍රශ්නයක් නම් මොනාරි විසඳුමකින් විසඳෙනව නම් එච්චරනේ. එහෙම නේද? එනම් අපි ඉතාලි නම් මෙතනට මේ ගල බාධක මේක අයින් කරන්න ඕනේ. ගලට පොඩ්ඩක් අයින්ගෙන යනවා. වෙන පැත්තකින් යනවා. දැන් ගල තියෙනවා ප්‍රශ්න විසඳිලා. අපිට ඒ අවබෝධය නැහැ. ඒ ශ්‍රාවකයා තිබුණා කුටියට ඉස්සරහමනේ මේක අයින් කරලා පාර හදන්න ඕනේ නෑ. ටික වංගු වෙන යනවා කිසිම ප්‍රශ්නයක් නෑනේ. අඩි 10ක් වැඩි උනායි කියලා මුකුත් වෙන්නේ නෑ. පිටින් යනවා. ඇයි පීටන්නේ? ඇයි වෑයම් කරන්නේ? ඒ විදිහට මිසෙන්නේ ඕනේ කියලා දෘෂ්ටියක් අදාගෙන ඒක නඩත්තු කරන්නේ ඇයි? ඒක මගේ නෙමෙයි. ගල මගේ නෙමෙයි. මෙතනින් හදන පාර මගේ නෙමෙයි. මේ තින්නේ පාර ලස්සනට. ගලක් ඉතේ තියෙනවා ඒකයි අර ගල ගන්න මේ ගල පොඩි දෙයක් මේක පොඩි එකක් තල්ලු කරාම යනවා මේක නමුත් ඒක අයින් කරන එක නෙමෙයි ප්‍රශ්නේ අර ඉතේ තියෙන ගල අවබෝධ කරගන්න ඕනේ දැන් මේ ගල අයින් කළාම නැවතවිලා කියන ස්වාමීනි මෙතනට මේ යන්න ටිකක් එලේ වැඩි ආවල් තන ගලක් තියෙන ඒක අරන් ගල මෙතනින් තියලා දෙන්න කිව්වම දැන් මේ මනුස්සයාගේ ජීවිත කාලෙම ගල් එක්කමනේ වැඩ කරන්නේ ගල් වැඩ කොලක් දාන්න එපාය හැමදාම ගල් එක්කන යුද්ධෙ මේ මනුස්සයාගේ යන්න ගල් ඕනේ කියනවා භාවනාවට ගල් ආසනයක් ඕනේ කියන හැමදාම ගල් එකන ඉන්න වෙන්නේ. ඉතේ තින ගලයි අයින් කරන්න ඕනේ. අපි මේ ලෝකේ ප්‍රශ්නය මගහැරලා යන්න. ඒක අපේ නෙමෙයි කියන මානසිකත්වය හදාගන්න අපි දක්ෂ නැහැ. ඒ දක්ෂකමයි අපිට නැත්තේ. අපි උත්තර වලින් මේ ප්‍රශ්න විසඳන්න. මේ ලෝකේ කිසිම උත්තරයකුයි ප්‍රශ්නයක් තමයි. දැන් අපි කියන හරි තිබයි ප්‍රශ්නයක් තියෙනවා. අපි කියන එන වතුර ටිකක් බොන්න. දැන් වතුර බොන එකක් දැන් ප්‍රශ්නයක් නේ යාට. ෆිල්ටර් වතුර බොනවද උණු වතුර බොනවද ලිං වතුර බොනවද දැන් යාර ලොකු ප්‍රශ්නයක් ෆිල්ටර් නැහනේ ෆිල්ටර් වතුර බොන්න ගියාම මේ ඒකේ අර තියෙන ඔක්කොම රසායන ඔක්කොම අයින් කරනවානේ ෆිල්ටර් කරලා එතකොට ගොඩාක් දේවල් අඩුයි ඒකේ පෝෂ්‍ය දේවල් ඒතර ලිං වතුර වල මොකොත් අයින් කළා නෑ ඒ නිසා වතුර වලින් තියෙන සේන විටමින් ටික අමන දැන් ලිඳක් ආරන්න එපාය දැන් ඒකට අපි වතුර තියෙන තැනක් හොයන්න එපාය දැන් ලිඳක් ආරලා වතුර ගන්නකම මේ මනුස්සය ඉඳීද පිපාසෙන් නම් යොක්කම වතුර බොන්න ඕනේ කියන සංකල්පයෙන් නිසාතගත් එකක් නේ. ඒ කියන්නේ ප්‍රශ්නයකට උත්තරයක් දෙනකොට ඒකට තව ප්‍රශ්න 500ක් අදිනවා. රාගයට කසාද බඳිනවා. දැන් රාගයේ ප්‍රශ්න විසඳුණා. අම්බේන දරුවන්ගේ ප්‍රශ්න විසඳෙනවද? ඒක විසඳලා තව අවුරුදු 25ක් පොළේ යන්න ඕනේ, වෙලේ යන්න ඕනේ, කඩේ යන්න ඕනේ. ඇයි ඒ ප්‍රශ්න විසඳන්නේ නැහැ? 25කින් ප්‍රශ්න නැහැ. මොනුබුරා මිනිබිරි ප්‍රශ්න. ඒකට තව අවුරුදු 20ක් යන්න ඕනේ. මැරෙනකම්ම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහෙනම් අපි දීලා තියෙන හොඳ උත්තර නෙමෙයි ප්‍රශ්නෙට උත්තරේ දීලා නැහැ ප්‍රශ්නෙට තවත් ප්‍රශ්නයක් එකතු කරලා තියෙනවා